නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත් පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනං ශ්‍රද්ධාවන්ත පින්තුනි මයිකල් මහත්මයා පුෂ්පනෝනා අද මේ හිමිදිරි පාන්දර තමගේ නිවසේහි දානමය පින්කමක් සිද්ධ කරලා ඊටාම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත් අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ශ්‍රවණය කළා තමන් හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්නටයි බලන්නේ. තිනතුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ මානසික සතුට දිනු කරගන්න ක්‍රමය. ඒ මානසික සතුට කොච්චර දුරට දිනු වෙනවාද කියන එක බුදුදහමෙන් තීරණය වන්නේ මනසට එන දුක් පීඩා කොයිතරම් දුරට අපි දුරු කරාද කියන කාරණය මත. හරියට ධර්මයෙන් අපට ලබා දෙන උපකාරය තමයි හරියට දැඩි වේදනාවක් ශාරීරික වේදනාවක් රෝගයක් තිබිලා ඒක සුව වුණාම දැනෙන ආස්වාදය වගේ තමයි ධර්මයෙන් ලැබෙන පිහිට. අමුතු දෙයක් ලැබෙන්නේ නැහැ ඇත්තෙම. තිමිච්ච ඒ අපහසුව නැතිවීමයි වෙන්නේ. ධර්මයෙන් සඳහන් වෙනවා ලොකු බරක් බිමින් තිබ්බ කියලා. ඉතින් දැන් අපිට ලෙඩක් තියෙනවා නම් හෙට දවසේදී ලෙඩේ සුව වුණාට පස්සේ ඒ සුවේ අපිට විස්තර කරන්න බෑනේ. දැන් ලෙඩ වුණු එක නම් විස්තර කරන්න පුළුවන් දැන් මෙතන අමාරුයි කියලා. හැබැයි ලෙඩේ සුව වීමේ තියෙන දේ අපිට විස්තර කරන්න බෑ. ඒකේ සැහැල්ලුව අපිට හැබැයි දැනෙනවා. හිතට වගේම ශරීරයට දෙකට මැත්තේම එක දැනෙනවා ඒ සුවය. හැබැයි ඒක විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට ධර්මයෙන් ලැබෙන ඒ මානසික සුවය ඒ වගේ දෙයක්. අපට දැනට මේ රූපයක් දැකලා ඒ රූපය තුලින් සැපක් හෝ දුකක් ලැබෙනවා නම් අන්න ඒ බාහිර රූපය තුළ අපි යැපෙන ගතිය නැති කළා සම්පූර්ණයෙන්ම අපේ අභ්‍යන්තරයේ මත යැපෙන ස්වභාවයට පත් කිරීම තමයි ධර්මයෙන් කරන්නේ. දැන් ඇත්තෙම අපි දැන් ෆ්‍රීඩම් කියලා කියනෝනේ, ලිබරේෂන් කියලා කියනෝනේ. බොහෝ විට ලෝකේ මිනිස්සු ෆ්‍රීඩම් කියලා සලකන්නේ බාහිර කෙනෙකුගෙන් නිදහස ලබන එක. ඇත්තෙම බුදුදහමේ නිදහස ෆ්‍රීඩම් එක කියන එක ඊට වඩා වෙනස් දෙයක්. අපි නිදහස ලබන්නේ මොකෙන්ද? අපි නිදහස ලබන්නේ අපේ මනසේ තියෙන කෙලෙස් වලින්. එතකොට මනසට එන ලෝභය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේව තමයි අපිව හිර කරගෙන ඉන්නේ. අපේ නිදහස නැති කරලා තියෙන්නේ. එතකොට මෙතනින් නිදහස වෙන එක තමයි බුදුදහමෙන් කියන්නේ. එතකොට මේ ඒක විස්තර කීපකින් තියෙනවා. ලෝභය, ద్వේෂය, මෝහය කියලා අපි කියනවනේ. යමකට තියෙන දැඩි ආසාව, යමක් එක තියෙන ගැටුම, ඒ වගේ මේකේ යථා ස්වභාවය නොදැනීම. අන්න ඒ තුලින් තමයි ඇත්තෙන්ම අපේ සතුට නැති වෙලා තියෙන්නේ. ඉතින් බුදුදහමෙන් අපිට කරන්නේ ටිකෙන් ටික මෙන්න මේ අවබෝධය ලබා දෙන එක. ඒ අවබෝධය ලබා දුන්නට පස්සේ අපි බාහිර පිටස්තර කෙනෙක් අපිට සැලකුවත් නොසැලකුවත් අපිට ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. දැන් අපේ සතුට තියෙන්නේ පිටස්තර කෙනෙක් සැලකුවොත් අපි හොඟා සතුට වෙනවා. ඒකේන අපි අකමැති දෙයක හිතුවටින් අපි දුක් වෙනවා. දැන් ස්වභාවයක දැන් අපිව බාහිර කෙනෙකුට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. handle කරන්න පුළුවන්. ඇත්තම ඒක තියෙනකන් අපේ ලෝකෙම නායකය වුණත් අපට ඇත්තම නිදහස නැහැ. ඒ වගේම ලෝකෙ මිනිස්සු සලකන්නේ නිදහස වෙන එක රැකියාවක ඉවරුනහම, දරුවෝ විවාහ කළ දේ ඉවරුනහම තමයි නිදහස කියන එක බලාපොරොත්තු වෙන්නේ. නමුත් එහෙම නිදහසක් අපට ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැහැ. දරුවන්ගෙන් ඔක්කොම නිදහස් වුණා අපට සිලොම් පාසුකම් තිබුණා අපේ ශරීරයේ තියෙන ලෙඩ දුක් වලින් අපට නිදහස් වෙන්න බෑ. ශරීරයේ මහලු වෙනකොට, දුර්වල වෙනකොට, ඒ ලෙඩ දුක් වෙනකොට ඒකෙන් අරවගෙන නිදහස් වෙන්න බෑනේ. ඒකට තමන්ට බාර ගන්න වෙනවා. එතකොට බුදුදහමෙන් කරන්නේ මෙන්න මේකෙනොත් නිදහස් කරන එක. සම්පූර්ණයෙන්ම බාහිර පිටස්තරයකින් නෙවෙයි නිදහස් වෙන්නේ. තමන්ගේ ශරීරෙට බරපතලම අසනීපයක්, මහලු වීමක්, මරණයක් වගේ එවැනි කාරණයකදී තමන් නිදහස් වෙන එක. මේක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. එතකොට මේ නිදහස කියන එක දැන් වෙනත් ආගම්වල නිදහස කියන එක කියන්නේ මරණයට පත් වුණාට පස්සේ ඊළඟ ආත්ම භාවයේ දිවි ලෝකයට යන එක. දිවන් වහන්සේත් එක්ක එකතු වීම. ස්වර්ගය. එහෙම තමයි වෙනත් ආගම්වල බොහෝ දෙනෙක් කියන්නේ. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි ජීවත් වෙන කාලයේදීම මේ නිදහස ලබන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දරුවෝ ඉන්න කෙනෙක් ඉන්නවා නම්, වගකීම් තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ වගකීම් දරද්දීම නිදහස වෙන්න පුළුවන් මේකින්. ඒ රාජකාරී කරද්දීම. දැන් බුදුදහම දන්න කෙනෙකුට දරුවෝ ඉන්නවා නම්, දරුවෝ උගන්නලා විවාහ කරලා දීපු කාලෙක මේ නිදහස වෙන්න තියෙන්නේ. එයාට දරුවෝ උකුලේ තියාගෙනම දරුවට කිරි දෙන කාලෙම දරුවගේ නිදහස වෙන්න පුළුවන්. ඒ කොහොමද? හරියට ඒ දරුවා කියන සංකල්පේ තේරුම් ගත්තොත් මේ මොහොතේම දරුවගෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? දරුවට උගන්වන්න නැතුව ඉන්නේ, දරුවගේ යුතුයකම් ටික කරනවා. නමුත් දරුවන්ගෙන් කුමන දුකක් ආවත් ඒ දුක් ටික තමන්ගේ පැත්තට එන්නේ නැහැ. දරුවා තැමෙට පොඩි කාලෙදිම මරණයටපත් වෙන්න පුළුවන්. ඒත් එයා දරුවා නිසා දුක් වෙන්නේ නැහැ යා. අන්න ඒකයි සැබෑ නිදහස කියලා කියන්නේ. දැන් අපි අද ලබන නිදහස කියන එක එහෙම එකක් නෙවෙයි. දරුවට එක නිදහස් කළා දුන්නත් දරුවට කරදරයක් වුණොත් ආයෙ මෙහෙ දුවනවා එහාට. දරුවා දැන් මෙතන මහත් වෙනවා සැලකුවොත් ආයෙ දරුවා ගෙදර ගේන්නත් වෙනවා. තාම මේ ටික අපි බලාගෙන ඉන්නේ දරුවගේ නිදහස් නැහැ කියලාවත් ඒව ලැබිලා නැහැ. නමුත් මෙන්න මේ බුදුදහමෙන් තියෙන නිදහස ලැබුණට පස්සේ මේ මොහොතේම දරුවා පාසල යන කාලේ නම් ඒ කාලෙම දරුවගේ නිදහස් වෙනවා. පාසල ගියපු දරුවා ඇතැම්මිට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒද්දි මරණයටපත් වෙන්න පුළුවන්. ඒත් අම්මට අර දුක මේ පැත්තේ ඉන්නේ. ඒක තමයි ඔයි බන්දුල මල්ලිකාව කියලා හිටියනේ. බන්දුල මල්ලිකාට දරුවෝ 32 දෙනෙක් හිටියා. එයා හුඟක් ශ්‍රද්ධාවන්ත කෙනෙක්. නිවුලු දරුවම පුතු දරුවෝ 32 දෙනෙක් හිටිය කියලා කියනවා. ඒ බන්දුල මල්ලිකාවගේ ස්වාමිය තමයි බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ. කොසරයිතුමාට හිටිය ප්‍රධානතම සෙනවියා. ඉතින් ඒ 33 දෙනාම යුද්ධයේදී මරණයට පත් වුණා. තවත් අධිගතන දානේ බෙදමින් ඉන්නකොට තමයි ආරංචි වුණේ. ආරංචි වුණාට පස්සේ සාමාන්‍ය විදිහට දානේ බෙදමින් හිටියා. දැන් අපිට එහෙම කරදරයක් වුණා කියලා ආරංචි වුණොත් මොකද වෙන්නේ නේ? දානේ ඔව් දානේ මගේ දිනවත්තනෝනේ නේ. නමුත් දානේ බෙදලා ඉවරනකම් මේ සාමාන්‍ය විදිහට බලන්න. එතකොට අර දුක් ටික යට ආවේ නැහැ ඉවලේ. ඒ දුක ටික නිදහස් වෙලා කලින්ම. එතකොට මේ දුකෙන් නිදහස් වෙනවයි කියන එක මරණාසන්න මොහොතේ වෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේම අවබෝධය ලැබුණොත් මේ ජීවිතයේ තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත මොහොතේම යා කිසිම බාහිර දෙයක් යැපෙන්නේ සම්පූර්ණම තමන්ගේ අභ්‍යන්තර අවබෝධය මත යැපිලින්. එතකොට යාට බාහිර දෙයකින් බලකමක් කරන්න බෑ. පිටස්තර පුද්ගලයකින් විතරක් නෙමෙයි තමන්ගේ ශරීරය ලෙඩ වෙද්දී, මහලු වෙද්දී, බරපතල අනතුරක් වෙද්දී ඒ දෙයකදීවත් එයාට අනතුරක් වෙන්නේ මනසට. බුදුදහමෙන් කරන්නේ ධම්මෝහවය රැකති ධම්මචාරයන් කියලා කියනවනේ. ධර්මය රකින කෙනා ධර්ම විශ්ෙන් රකින්නවයි කියලා. දැන් සමහර ඇතන් හිතන් ඉන්නේ මම මෙච්චර දන් දෙනවා. ඇතැම්මිට මොන හරි අනතුරක් වුණොත්, ලෙඩක් වුණොත් අනේ බලන්න මම මේ කරන දේවල් වලින් ප්‍රතිඵලයක් නැහැ නේ කියලා සමහර අය කියන්නේ. නමුත් පින්නොත්නේ ධර්මයෙන් ලබා දෙන ආරක්ෂාව හිතන්නේ මේ ශරීරයෙන් ලබා දෙන ආරක්ෂාව කියලා. ධර්මයෙන් ලබා දෙන ආරක්ෂාව තමයි මනසට. ඒ අනතුරක් වෙද්දී මනස පීඩාවට පත් නොවන විදිහට ආරක්ෂාව. ඒ විතරක් නෙවෙයි එවැනි මරණයකදී දුගතිගාමී නොවන විදියට ලබා දෙන ආරක්ෂාව. ඒක තමයි නියම ආරක්ෂාව. දැන් අපි මේ ජීවිත වාසයෙන් කොච්චර ඥාතියන් පිරිවරාගෙන හිටියත් ඒ ඉඳිද්දී අපි මරණයට පත් වෙලා අපායේ ගියොත් මොකද වෙන්නේ? ඇත්තටම අපට ආරක්ෂාවක් ලැබෙලද? මේ අවුරුදු 50කටක ජීවිතයක ආරක්ෂාව විතරක් නෙමෙයි බුදුදහමේ ආරක්ෂාව කියලා සැලකන්නේ. අපි සැතර මේ දිග ගමනක් යන ගමන. ඉතින් මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වුණත් හරියට අර වෙනත් රටකට යනකොට ඉන්න ෆ්ලයිට් එකක් වගේ මේ. මේ හම්බෙච්ච අය ෆ්ලයිට් එකේදී හම්බෙච්ච අය වගේ තමයි. මේ අය වෙනත් ඩෙස්ටිනේෂන් වලින් බහැල යන ඒ කට්ටිය. අර ඉන්නකන් අපිත් එක්ක කතා බහ කරමින් එක ළඟ වාඩි වෙලා යනවා සුහඳ වේගයෙන්. හම්බුනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර වහන්සි පාලිකට මේ අවසාන මොහොතදී මේ මොකද ඔව් අපි ඒ ටික සාකච්ඡා කරන ඉදිරියේදී මේ කරුණුත් එක සාකච්ඡා කරනවා. ඇත්තෙම දැන් බුදුදහමේ තියෙන ලක්ෂණයක් පහසු විදිහට ඉන්න මාතේ. ඔකේ අමාරු නම් අරගෙන ඉන්නේ. එතුවන්නේ. මම දැන් රිලැක්ස් එකේ ඉන්නේ. මේ ඇත්තෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක ඉතාම අනුපූර්ව ප්‍රතිපදාවකට යන්නේ. ඒක අර මහා මූද වගේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඕනම කෙනෙකුට තමන්ගේ බුද්ධි මට්ටමට අනුව තමන්ගේ කැපවීම උත්සාහය මත මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් කුඩා ළමයෙකුට උනත් මොහොතේ වැරලට යන්න පුළුවන් නේ. මොහොතේ අඟල් 4 5 කරේ දුර යන්න පුළුවන් නේ ඕන ළමයා ගොඩනේ. හුඟක් ලොකු කෙනෙකුට නම් අඩි 6ක් විතර යන්න පුළුවන්. පේනන්න පුළුවන් කෙනෙකුට නම් ඊටත් වැඩ යන්න පුළුවන් නේ. අන්න ඒ වගේ තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම අපේ දක්ෂතාවය පමණට දිගට යන්න පුළුවන්. ඉතින් අපි ටිකෙන් ටික බුදුදහමේ තියෙන කරුණු ටිකක් විස්තර කරනවා. ඉතින් ඔබ බලන්න ඔබට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. දැන් මම මේ කරුණු ටික කියනකොට ඔබට බලන්න දැන් කොච්චර දුර යන්න පුළුවන්ද කොච්චර දක්ෂද කියලා. ඔන්න දැන් තමයි තමගේ දක්ෂතාවය බලාගන්නේ. හොඳට ඉගෙන කියාගෙන රැකී ආරක්ෂා කරලා යාළුවොත් එක්ක ඉඳලා මේ ඔන්න දැන් බලන්න දැන් බුදුදහම ළඟදී තමන් කොච්චර දක්ෂද කියලා කොයිතරම් දුරට තමන්ට යන්න පුළුවන්ද කියලා. පින්නතුනේ සාමාන්‍ය බණහනකොට අපට ලැබෙන මුල්ම අවබෝධය තමයි කර්මය පිළිබඳව විශ්වාසය ලැබෙනවා. ඒකට කියනවා අපි බුදුදහමේ කම්මස්සකතා සමාධිතිය කියලා. ඒ කියන්නේ හිත මුල් වෙලා යමක් කරනවා නම් ඒ කරන දෙයට අනුව හිතේ ස්වභාවය අනුව තමන්ට සැප දුක් ලැබෙනවා කියන එක. එතකොට එතනදී ප්‍රධාන කාරණේ තමයි චේතනාව කියන එක. දැන් කරන ක්‍රියාව මේ වැදගත් වෙන චේතනාව කියන එක. දැන් අපි කියමු වෛද්‍යවරයෙක් පිහියක් අරගෙන අපේ බඩ කපනවා. තවත් සමහර මිනිස්සෙක් අරගෙනත් බඩ කපනවා. ඇතැම් විට එකම ක්‍රියාවක් වගේ කරන්නේ නේ. වෛද්‍යවරයෙක් කරන්නේ මෙයා සුවපත් කරන්න. අර තවත් කෙනෙක් කරන්නේ ඇතැම් විට ජීවිතේට හානියක් කරන්න. එනිසා කරන ක්‍රියාව නෙමෙයි බුදුදහමේ බලන්නේ. ඒ ක්‍රියාවට මුල් වෙච්ච චේතනාව මොකද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ පිරිසිදු චේතනාවෙන් යමක් කරනවා නම් ඒ තමන්ගේ චේතනාව අනුව තමන්ට සැප විපාක ලැබෙනවා. වචනෙන් හොඳ වචන කතා කරනවා නම්, කයින් හොඳ දේවල් කරනවා නම්, හිතෙන් හොඳ සිතුවිලි සිතනවා නම් ඊට අනුරූපව තමන්ට සැප විපාක ලැබෙනවා. හිත පිරිසිදුව කරනවා. ඒ වගේම හිත අපිරිසිදුව යමක් කරනවා නම් ඒකෙදි වෙන්නේ මොකද්ද? තමන්ට දුක් විපාක ලැබෙනවා. ඒක කළාට පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි ඇත්තෙම. ඒ කරන මොහොත තුළදීම තමන්ගේ මනස ඒක අනුව සකස් වෙනවා. දැන් කෙනෙක් සුවපත් කරන්න ඕන කියන හැඟීමෙන් මහන්සි වෙනකොට තමන් කැමති සුවපත් භාවය. එතකොට ඒක අනුවම තමන්ට මේ පැත්තේ සුවපත් භාවය ලැබෙනවා. තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේකේ ආනිසංසය ලැබෙනවා. ඒ වගේම තමන් අනිත් කෙනෙකුට හානියක් කරන්න කැමති නම් අපි කියමු කෙනෙකුට S2කට හානියක් S2 අන්ධ කරන්න කැමති නම් ඒ කියන්නේ මොකද්ද? මෙයා කැමති මෙයාගේ S2 අන්ධ වෙනවා දකින්න. කර්මයේ විසින්ම අර මේ පැත්තට කරනකොට මේ ටික එහෙ පැත්තට දෙනවා. කර්මය කියන්නේ මේක වෙන දෙයක් නෙවෙයි. වෙනත් කෙනෙකුට අපි හානියක් කරන්න කැමති නම් ඒ කියන්නේ අපිත් ඒ හානියට කැමති කියන එක. යටිහිතේ තියෙන එක. එතකොට ඒ අනුව තමයි ඒක රිසල්ට් එක මේ පැත්තට එනවා. අපි බෝලෙකින් පිටියට ගහනකොට ඒ ගහන වේගයට සාපේක්ෂව අනිත් පැත්තට එනවා. එතකොට කර්මයේ ස්වභාවයක් මෙන්න මේක. මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා පුලුවන් තරම් කරන්නේ තමන් හොඳ දේවල් කරන හිත පිරිසිදු තියාගෙන. ඇයි ඒ තමන් දන්නවා තමන් හිත පිරිසිදු වුණොත් බාහිරට නෙවෙයි විපාකට කියන්නේ තමන්ටම කියලා. දැන් අපි කණ්ණාඩිය ළඟට ගියාම කණ්ණාඩියේ රූපේ ලස්සන නම් ඒ ලස්සන කියන්නේ මේ පැත්තේ ඉන්න කෙනා ලස්සනයි කියන එක. කණ්ණාඩියේ පින්තූරේ ලස්සන අඩුව නම් මේ පැත්තේ කෙනාගේ ලස්සන අඩුවක් තමයි ඒකෙන් කියන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිතට අනුව තමයි මේ ලෝකේ මේ මොහොතේ නිර්මාණය කළ දීලා තියෙන්නේ. දැන් අපිට හිතෙනවා මේ බාහිර තියෙන දේ අනුවයි අපිට පේන්නේ කියලා නේ. දැන් මේ බිත්ති තියෙනවා එහෙමයි කියලා අපි හිතන්නේ නේ. ඇත්තටම පේනොත් මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ තමන්ගේ මේ අභ්‍යන්තර ඇස කන නාසාදී මේ ආයතන වලට සාපේක්ෂව තමයි මේ ටික පේන්නේ. මේ පේන එක හරියට කණ්ණාඩියක් වගේ මේ ටික ඔක්කොම බාහිර ටික කණ්ණාඩි වගේ. මේ කණ්ණාඩි ඉස්සරහට අපි මේ එනවා මේකයි. මෙන්න මේ පැත්ත තමයි කණ්ණාඩියේ ලෙන්ස් එක වගේ හරියට. එතකොට මේ පේන දේ තමයි මේ මොහොතේ අපිට ලස්සන ලෝකයක් පේන්නේ. මේ පැත්තෙන් කර්මෙන් නිර්මාණය කළ දීව මේ ටික මේ. මේ පැත්තේ කර්ම වෙනස් වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ ලස්සන දේල්ම වෙනස් වෙනවා. ඇතැමිට මේ ආසනෙම දෙවරු පේනක් ගන්නවා. අනිත් පැත්තට නෙගටිව් පැත්තට ගියොත් මේ ටිකම ඇතැම්මිට තමන්ට අනුතුරු කරන්න එනවා වගේ පේන්නේ. දැන් මේ බිත්තිය අපට බිත්තියක් වුණාට වෙන සතෙකුට බිත්තියක් නෙමෙයි මේක. සමහර ප්‍රේතයන් භූතයන් මෙයාට මේකෙන් හැබැයි පේනවා. දැන් විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද? අපට මේ බිත්තිය පේනවනම් අනිත් හැම සතකටමත් එහෙමයි පේන්නේ. දැන් මේක බෙදලා බැලුවාම ඇටම් එක පරමාණුව තියෙන. ඒ නිසා පරමාණු හැම දෙනාටම එකයි කියලානේ. බුදුදහමෙත් එහෙම සත්‍යයක් කියනව නැත්තේ නේ. නමුත් බුදුදහමේ ගැඹුරට යනකොට මේක නිර්මාණය වෙන්නේ මේ මොහොතේ තමන්ගේ මේ අභ්‍යන්තර ආයතන වලට සාපේක්ෂයි. ඒක ගැඹුරු දෙයක්. නමුත් අපි මේ සරලව මේ කතා කරන්නේ මුලම දේ තමයි මේ ධර්මය අවබෝධය ලැබිච්ච ගමම්ම කරන්නේ හැකිතාක් සිත පිරිසිදුව හොඳ දේවල් කරනවා අකුසල වලින් වැළකෙනවා. අනිත් හැට දොස් කියන එක හෝ ප්‍රාණඝාතය සොරකම මේ ආදී මූලික පදනමේ ඉඳන්ම අකුසල වලින් තමන් වැළකෙනවා. මොකද තමන් කැමති නැහැ තමන් අභ්‍යන්තරයේ දුක් විඳින්න. මොකද තමන්ට වටිනම දේ තමයි තමන්ගේ හිත, තමන්ගේ සතුට. ඒ නිසා මේ ඔක්කොම දේවල් ලබා ගත්තේ සතුට වෙනුවෙන්. ඒ නිසා හිත අපිට සිදුව දුක් විඳින්න කැමති නැහැ. දැන් ඒ නිසා තමයි මේ පින්තුන් දානමය පින්කම් කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ. ඉතින් තමන්ගේ අමර තාත්‍රර සැලකුවේ ඔක්කොම මේ කම්මස්සකදා සමාධියට ඉඳන්මේ කරන්නේ. හැබැයි මේ කම්මස්සකතා සම්මාදිටිය විතරක් නෙවෙයි බුදුදහමෙන් ලබා දෙන අවබෝධය. දැන් අර මොහොතේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ දැන් ටිකෙන් ටික යනවා අපි. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ කම්මස්සකතා සම්මාදිටිය විතරයි බුදුදහමේ තියෙන්නේ කියලා. ඉතින් අපි හොඳ විදියට ඉනවා අපි කාඩවත් කරදරයක් කරන්නේ. ඉතින් ඒක තමයි ධර්මයේ කියලා සමහර හිතන්නේ. ඒකත් හොඳ ඇත්තේ අනිත් ඇත්ත එක්ක සාපේක්ෂව හොඳයි. නමුත් බුදුදහමේ ඊට වඩා තවත් දෙයක් කියනවා. ඇයි ඒකට හේතුව අපට එහෙම විතරක් ඉන්න පුළුවන් අපේ ජීවිතයේ කිසිම දෙයකට දුකක් නොවනවනම් දැන් අපට මේ තියෙන ශරීරය ලෙඩ වෙනකොට ඒ ලෙඩ Tamanට සම්පූර්ණයම දරා ගන්න පුළුවන් නම් ධර්මයක් ඕනේ අපි මරණයටපත් වෙන මොහොතේ මේ ඔක්කොම අපට අත්හරින වෙනවා ඒ අත්හරින මොහොතේ Tamanට හිත හදා ගන්න පුළුවන් නම් මීට වඩා ගැඹුරට යන්න ඕනේ අපි ඊටාම කැමැතිම ඥාතිවරයා අපේ S2 ඉදිරි පිටදී මරණයටපත් වුණා තින් අපිට දරාගන්න පුළුවන්ද අපිට දරාගන්න පුළුවන් නම් ධර්මයක් ඕනේ අපි ජීවිතේ ඊටාම ආදරය කරන කෙනා අපේ S2 ඉදිරි පිට වෙනත් කෙනෙක් විසින් ඝාතනය කරනකොට නොකරපු වරදකට වෙනත් කෙනෙක් ඝාතනය කරනකොට අපට විඳ දරාගන්න පුළුවන්ද ඒක දුකක් නොවන විදියට ඔව් අන්න එහෙම පුළුවන් නම් ධර්මිය ඕනේ නැහැ. ඒ කියන්නේ එයා ධර්මයෙන් ගන්න ප්‍රයෝජන අරගෙන. ඔකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා සමග ඈත ප්‍රදේශයකට වැඩම කළා. උන්වහන්සේ වඩින බව ආරංචි වෙලා ඒ ඈත ප්‍රදේශයේ සිටි එක්තරා දායකාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානය සූදානම් කළා. හැබැයි කලින් බුදුහාමුදුරුවෝ දැනුම් දීලා තිබෙන්නේ නැහැ එනවා කියලා. එහෙනම් හාමුදුරු සිය ගානක් මේ වැඩම කළා. ඉතින් මේ කෙනා මෙහෙම දානේ බෙදනකොට ඒ රැස්වෙච්ච සමහර ඇහුවා ඔබ කොහොමද මේ කලින් නොදැන මේ දානේ සූදානම් කළේ කියලා. ඊට පස්සේ කිව්වා මට කලින් දෙවිවරු ඇවිල්ලා මට කිව්වා අද බුදුහාමුදුරු වඩිනවා කියලා. මම ඒකයි මේ සූදානම් වුණේ කියලා. ඉතින් ඒ රැස්වෙච්ච සමහර අය පුදුමයට පත් වුණා මේ වගේ සාමාන්‍ය කාන්තාවක් දෙවිවරුත් එක්ක කතාබහ කරනව නේද කියලා. එතකොට මේ කාන්තාව මොකද සඳහන් කළේ මේ කාන්තාව කියනවා දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරයි කියලා ඒක මගේ ජීවිතේ විශේෂත්වයක් නෙවෙයි මගේ ජීවිතේ ආශ්චර්යයක් නෙවෙයි මගේ ජීවිතේ පුදුම වෙන තවත් කාරණයක් තියෙනවා මොකද ඒ කාරණේ තමයි මට හිටියේ එකම පුතයි මට හිටියේ ඒ හිටියේ එකම පුතා දැන් හිතනරක් කරගන්න එපා මේක කියනකොට දැන් මේක වෙච්ච සිද්ධියක් අතීතයේ වෙච්ච සිද්ධියක් මේ කාන්තාව කියනවා මට හිටි එකම පුතා නොකරපු වරදකට මේ ප්‍රදේශ රජතුමා මගේ ඇස් දෙක ඉදිරි පිටදීම කෑලි වලට කබල මරණයට පත් කළා. ඒ මරණයට පත් කරන වෙලාවේ මගේ හිතේ කිසිම අමනාපයක්, ద్వේෂයක් ඇති වුණේ නැහැ මේ රජතුමා ගැනවත්. ඒ වගේම දරුවෝ ගැන දුකක්වත් මට ඇති වුණේ නැහැ වෙලෙ කියලා. දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරන එක නෙවෙයි මගේ ජීවිතය ආශ්චර්යයි. පුදුමේ මගේ ජීවිතේ පුදුමය මට හිටිය එකම පුතා නොකරපු වරදකට මේ කෑලි වලට මගේ ඇස් දෙක ඉදිරි පිට දීම කපනකොට මං දුකක් නොමෙන විදියට මගේ හිත හදාගෙන හිටියා මගේ ජීවිතේ පුදුමේ මෙන්න මේකයි කියන්නේ මෙන්න මේකයි දැන් අපි ලෝකේ සමහර ශාස්ත්‍රවරු සමහර ඇතැමිට ස්වාමීන් වහන්සේලා දැක්කම අපි හුඟා පුදුමයටපත් වෙනෝනේ අපි හිතනවා මහා විසම කර්ම වැඩක් කියලානේ ඇදමිට හිතනවා අපි එයාගේ දායකයෙක් වුණත් හොඳයි කියලානේ. ඇතැමිට භෞතික වශයෙන් දෙයක් දෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නෙවෙයි ඇත්තෙම කෙනෙක්ගේ සාස්ෘවරයෙක්ගෙන් ආගමකින් ලැබෙන නියම රැකවරණ වෙනවා. යම් කිසි ආගමකින් සාස්ෘවරයෙකුගෙන් තමන්ට රැකවරණයක් ලැබෙනවා නම් ලැබෙන මෙන්න මේ ප්‍රධානම දේ තමයි මෙන්න මේ දුක එන වෙලාවේදී කොහොමද ඒ දුකෙන් අපි නිදහස් වෙන්නේ කියන කාරණේ. මෙන්න මේක තමයි බුදුදහම තුලින් අපට විස්තර කළ දෙන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි බුදුහාමුදුරුව පහළ වුණා කියලා දන්නේ. නැත්තම් ඇත්තෙම බුදුහාමුදුර කෙනෙක් පහළ වුණා කියලාවත් දන්නේ නැහැ අපි. ඊතර බුදු පිළිමයක් තියෙන පුළුවන්. ජීවිතාන්තය දක්වාම බුදුහාමුදුරට වැඳ වෙන්නත් පුළුවන්. ඇත්තමයි ඇත්තටම බුදුහාමුදුරන්ගේ දර්ශනේ මේ ගැඹුරු එක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම බුදුහාමුදුර කෙනෙක් ලෝකයේ පහළල ඉන්නවා. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකයේ තියෙනවා කියලා අපි දැනගන්නේ. එතකන් අපි දැනගන්නේ. එහෙනම් බුදුහාමුදුර සඳහන් කරනවා අපට අපේ ජීවිතයේ මේ මොහොතේ ඇතිවන තත්ත්වය මොකද්ද කියලා. ඒතර මේ දුක් ටිකෙන් නිදහස් වෙන්න නම් ඒ නිදහස් වීමේ මාර්ගය අපේ ළඟමයි තියෙන්නේ. හැබැයි අපට දැන් තියෙන නුවණින් ඒක කරන්න බෑ. අපි වගේ සාමාන්‍ය කෙනෙකුට විතරක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාඳුරන්ට බුදුහාඳුර හැරෙනකොට හිටිය ප්‍රඥාවන්ත කෙනා කවුද? සරියුත් හාඳුර තමයි ප්‍රඥාවෙන් ඉහළම ශ්‍රාවකය. ඒ සරියුත් හාඳුරන්ට බැරි වුණා තමන්ගේම ඥාණයෙන් මේක අවබෝධ කරගන්න. උන්වහන්සේලා සිද්ධ වුණා අරහත් හාඳුරන්ගෙන් බණහන්න. ඒ නිසා තමයි මේ ධහම ශ්‍රුතවත් භාවය කියන එක අවශ්‍ය වන්නේ. ධර්ම අහලා තියෙනවා. ධර්මයේ අහන්නේ නැතුව අපිට පිළිපදින දෙයක් නෑ ඇත්තෙම. අපි දැන් ගමනක් යනකොට යන්න කලින් තමන් හිතාගෙන ඉන්න ඕන තමන් කොහෙටද යන්නේ කියලා. හිතාගෙන හිටියත් වැඩක් නෑ යන පාර දැනගන්නත් ඕන. මේ දෙකම තියෙන නැතුව වාහනෙට නැගලා drive කරාට වැඩක් නෑ. ඒ නිසා අපි දැනගන්න ඕන අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතයේ සැපක් හෝ දුකක් ඇති වෙනව නම් කොහොමද ඇති වෙන්නේ කියන එක. ඒකට අපේ මුළු ජීවිතෙම කියලා කියන්නේ ඇසෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසෙන් ගඳ සුවඳ විඳින එක, දිවෙන් රස විඳින එක, ශරීරයට පහස ලැබෙන එක, මනසට අරමුණු වෙන එක. දැන් මෙතනින් තමයි දැන් කම්මස්සකතා සම්මාදීදී එනකන් දැන් මුහුදට ඉගෙන ටික ගැඹුරට ගියානේ. දැන් නහය ළඟටම ගියා. දැන් ඔන්න ඉදිරියට යන්න පුළුවන්කම තියෙන පේනන්න පුළුවන් නම්. ඈ නැත්තම් ගිලෙනව නැත්තම් ආපස්සට එන්න වෙනවා. ඈ දැන් ඔන්න මෙතනින් පස්සේ තමන්ගේ දක්ෂතාවය දැන් බලන වෙලාව. ඇසට රූපයක් එනකොට මොකද්ද සිද්ධවන්නේ කියන එක අපි දැනගන්නට ඕන. ඇසට පින්නොතින රූපයක් එනවා කියලා කියන්නේ ඒ රූපේ වර්ණ මාත්‍රයේ ආලෝක සංඥා විතරයි අපට එන්නේ. දැන් මේ පැත්තේ අපි ඇහැ තියෙනවනේ. ඇහැ ළඟම මේ පැත්තේ මිරර් එකකුත් තිබ්බොත් කණ්ණාඩියක් තිබුණොත් ඒ කණ්ණාඩියට පතිත වෙන එකයි මේ ඇහැට පතිත වෙන එකයි සමානයි. ඒකේ වෙනසක් නැහැ. ඒතර ඒ කණ්ණාඩියට පුළුවන්කම තියෙන්නේ ඒකේ ඡාය වෙන එක විතරයි. ඒ වගේම ඇහැටත් ඒකයි. දැන් මේ වෙලාවේ කණ්ණාඩියක් මෙතන තිබ්බොතින් හොඳට තේරුම් ගන්න ඒ කණ්ණාඩියට ඔබ දෙපලක් පේනවා අර පිටි ඔක්කොම ටිකක් කණ්ණාඩියට පේනවා මේ හැටත් එහෙමයි දැන් මේ ඇහි ලෙන්ස් එකට මේ ඔක්කොම ටික පේනවා වදිනවා මේකේ හැබැයි වැදුනට එක වෙලාවක ඒ කරුණක් විතරයි තියෙන්නේ අපේ එකට මනස කියන්නේ එකයි ඇයි ඒක ફોකස් කරන්නේ මේ වෙලාවට මල ફોකස් කරොත් මල ඈ පුටුව ફોකස් කරලා තියෙන ફોකස් පුටුව පිටිය මේ කරොත් පිටිය ඒ වගේ එක වෙලාවකට එකයි ශනිකව යන්නේ නමුත් ඔක්කොම ඡායම මේ පැත්ත තියෙනවා අර කණ්ණාඩියෙත් ඔක්කොම ටික වැදලා තියෙන්නේ මේ හැටත් වැදලා තියෙන්නේ වැදුනට එක වෙලාවක එකයි වෙන්නේ අන්න ඒක හැට වැදුණු ගමම වෙන්නේ ෂණිකව අර කැමරාවෙන් අපි අර ෆිල්ම් රෝල් දාලා ගහනවනේ ගහනකොට එක ෂොට් එකක් ගැහුවට පස්සේ ඒකේ අර ආලෝකය පිච්චෙන එක අන්න ඒ වගේ තමයි ඒක අරමුණටදී ඇසේ ඒ අර වර්ණයත් එක්ක එක ෂණිකව එක අවස්ථාවක වර්ණයක් එනවා අපිට. ඒක ආපු ගමම මනසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වෙලාවේදී ඒක ඇසෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ වර්ණ රූපය ගැනීම විතරයි. ඒ වර්ණ රූපේ හඳුනා ගන්න එක ඇසෙන් කරන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මම ඇහෙන් බලනවා මේ ෆොටෝ එක මට පේනවා. දැන් ඔබතුමාගේ ෂර්ට් එක පේනවා. ඈ මේ පුටුව පේනවා කියලා අපි හිතන් ඉන්නේ මේ ඇහෙන් පේන්නේ කියලා. ඇහෙන් බලන්න පුළුවන් හැබැයි දැනගන්න බෑ. බලන්න පුළුවන් ඇහෙන් දැනගන්න බෑ. බලනවා කියන්නේ ඇහෙන් රූපය පේනකොට ඇහැට වර්ණය විතරයි දෙන්නේ. වර්ණයෙන් පස්සේ සංඥා වේදනා කියලා දෙකක් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච එක මනින්ද්‍රියෙන් ඊට පස්සේ හිතනවා. හිතලා තමයි තේරුම් ගන්න යාමගේ මේ ස්වාමියා මේ පුටුව මේ මේසය මේ මල්ගහ කියලා හඳුනගන්නේ මනසින්. එතකොට ඇසට හඳුනාගන්න බෑ. එතකොට මුල් එක හඳුනා ගන්නකොට අර ඇහෙන් යමක් හඳුනා ගන්නකොට මුලින් ආපු අර කැමරාවෙන් ගහපු එක වගේ මුල් එක නිරුද්ධ වෙනවා. දැන් මම මේ වීදුරුව දැකලා වීදුරුව අල්ලන්නේ යනකොට අර මුලින් ආපු එක නිරුද්ධ වෙනවා. අල්ලන්නේ යනකොට මට අහුවෙන ස්පර්ශය. ස්පර්ශය නිරුද්ධ වෙලා මම මේක වීදුරුවක් කියලා හරි වතුර ටික කියලා හඳුනාගන්නේ මේ පැත්තේ. සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි අහසේ තාරකා බලනවනේ. පෑට එළියට බැස්සම අහසේ සමහර planets අපට පේනවා. stars පේනවා. පේනකොට සමහර ඒ ග්‍රහලෝක වලින් ආලෝකය ඇවිල්ලා හුඟක් කල. සමහර ග්‍රහලෝක වලින් දන පෘථිවියට ආලෝකය එන ආලෝක වර්ෂ කොච්චර යනවද? සමහර ග්‍රහලෝක වලින් ඉඳලා මෙහාට ආලෝකය එන ආලෝක වර්ෂ ට්‍රිලියන ගණනක් වෙනවා. ආලෝක වර්ෂ ට්‍රිලියන ගණනක් කියන්නේ කොහමද? එක තත්පරයකට හැටම 186,000 වේගෙන් ඇවිල්ලා ඒ ඇවිල්ලත් අවුරුදු මිලියන ගණනක් යනවා. ඒ තරම් දිග කාලයක් ගිහිල්ලා තමයි ආලෝකය මේ ඇහැට එන්නේ. එතකොට ආලෝකය ඇහැට එනකොට ඒ ග්‍රහලෝක තිබිච්ච තැඟලවත් නැහැ. හැටමට අවුරුදු 1000 ගණනකට කලින් විනාශ වෙනවා. එතකොට අපිට හිතෙන ආහේනම් ඒක තාරකාවේ තියෙන එක කලින් ආපු එකක්. එහෙනම් මේක මේ දැන් ලබන එකේ කියලානේ කියන්නේ. තේන්නතුනි මේ පේන වර්ණ රූපයක් අපේ මනසට එනකොට මේක අතීතෙට ගිහිල්ලා. ඇහැට එන එක කනට නාසයට දිවට ශරීරයට කියන මේ පහේම ලක්ෂණය තමයි අපට වර්තමාන රූප සම්දාගිය බලන්න බෑ අහන්න බෑ. අපට ඒක දැනගන්නකොට ඒක රූපයක් කියලා හඳුනා ගන්නකොට මුල් එක මේ හිතේ වේගවත් බව නිසා අපට හිතෙන මේ මොහොතේ වෙනවා කියලා. නමුත් මුල් එක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන විතරක් නෙවෙයි අපි ඒක හඳුනාගන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. දැන් අපි කියමු මගේ හැට මෙතන කෙනෙක් පේනවා. දැන් මයිකල් මහත්තයා පේනවායි කියමු. දැන් මට පේනකොට මම හඳුනාගන්නේ ඔබතුමා මම දැකපු කාලේ නම් මේ අත්දැකීම ටිකට. ඔබතුමාගේ අම්මා මෙතන හිටියනම් අම්මා ඔබතුමා හඳුනාගන්නේ කොහමද? අර මව කුසේ පිළිසඳ ගත්ත දවස් ඉඳලා මම අත්දැකීම ටික තියෙනවා. අම්මා බලන්නේ මේ විදියට. දැන් නෝන බලන්නේ මේ මුණ ගැහිච්ච දවස් ඉඳලා අත්දැකීම ටික. මෙතනම සිංහෙක් හිටියොත් කොහමද? ඒ සිංහෙටත් පේන්නේ අර අම්මට පේන විදියම තමයි. අම්මට පේන්නේ දරුවෝ වගේ. මෙතන සිංහෙක් හිටියොත් සිංහෙට කොහමද පේන්නේ? දවල්ට හොඳ කෑම වේලක් කියලා තමයි හිතන්නේ. හොඳ ඩයට් එකක් මට තියෙන දවල්ට. ඒ විතරක් නෙවෙයි දැන් ඔබතුමාගේම ඇතුලේ තව සත්තු ඉන්නවා. කුඩා සත්තු. ඒ සත්තු හිතන්නේ කොහමද? ඒ සත්තු හිතන්නේ මේ අපේ ගමේ කියලා, ගෙදරේ කියලා. ඒගොල්ලන් මේ ශරීර මේ ශරීරයත් එක්කේ අය එහාට මෙහාට යනවා. මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා අපි යමක් ඇසින් හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න දේ ඇත්තටම බාහිර තියෙන දේ නෙවෙයි. හරි. ඒ මොකක්ද එහෙනම්? අපේ මේ මනසේ ස්වභාවය අනුව සහ මේ මොහොතේ ඇත්ත කර්මෙන් නිර්මාණය කළ දීපු ඇහැට අනුව තමයි මේක අපට මේ අවස්ථාවේ අත්දැකීමෙන්. නමුත් මේක දන්නේ නැති මිනිස්සු කොහොමද හිතන්නේ? කෙනෙක් දැක්කොත් හිතනවා මගේ පුතා කියලා බදාගන්න එකපාර. එයා හිතන්නේ මේ පුතා කාටත් පුතාය කියලා. දැන් දරුවෙක් ගෙදර විභාගයක් සමත් වෙනකොට අම්ම හුඟක් සතුටු වෙනවනේ. දැන් අම්මා හිතන්නේ කොහොමද මේ දරුවගෙන් තමයි සපතාවේ කියලා. ඇත්තටම දරුවගෙන් ආවේ? දරුවගෙන් නෙවෙයි මේ මාගේ තමන්ගේ පුතා. මාගේ පුතා හොඳට පාස් වුණා කියලා මේ පැත්තෙන් හටගන්නේ. දරුව විභාගයේ සමත් වෙච්ච සාම දරුවගෙන් නම් සතුට ආවේ. ඒ සතුට මල්ලපු ගෙදර කෙනාටත් එන්න ඕනනේ. අල්ලපු ගෙදර කෙනා සතුට වෙනවද? තමයි හිතෙන්නේ. ඔව් අල්ලපු ගෙදර කෙනා ඇතැම්ට දුක් වෙනවා. අනේ විභාග පාස් වුණා කියලා. පාස් නොවෙ හිටියනම් හොඳයි කියලා සමහරකට හිතෙන්න පුළුවන්. පින්නතුණිය මේක බාහිර දේ තුලින් නෙවෙයි සපතෝ දුක කියන කෙන්නේ. අපේ මනසේ ස්වභාවය අනුව. අන්නේ ස්වභාවයේ ලක්ෂණය තමයි ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. දැන් මේ පින්නතුන් මන් දිහා දකින්නකොට යන්සි ප්‍රසාදයක් තියෙන මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ මම බැන්නොත් මොකද වෙන්නේ? අර තිමිච්ච එක ඔක්කොම අනිත් පැත්තට යනවානේ. එතකොට මේ රූපයෙන් නෙවෙයි ඇත්තට මෙන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිතේ තියෙන එක දිගටම එක විදිහටමත් නැහැ. ඒ මොහොතේ ඒ හේතු ටිකත් එක්ක තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට අපේ ඇස කන ආදී මේ ආයතන 6ට එන අරමුණු 6ම කලින් රෙඩිමේඩ් කරපුවා නෙවෙයි. මේ අවස්ථාවේදී නිර්මාණය කළ දීපුවා. දැන් මම කිව්වොත් මේ වතුර බෝතලය කියලා. මයිකල් මහත්තයා මොකද හිතන්නේ මේක? වතුර බෝතලය. හා. හැබැයි දැන් පුෂ්පනෝන්ට මේක කිව්වොත් මොකද කියන්නේ? මම හම්දන්ගෙන් දැනගත්තා. මේක පිරිත් වතුර බෝතලයක් කියලා කියන්නේ. නමුත් මම දන්නේ මොකද්ද? මම දන්නේ මේක මාස 6ක් විතර එක දිගට පිරිත් කරපු බෝතලයක් කියලා මම දකිනවා. බලන්න මේකේ නියම தත්ත්වය මේක තුල නම් යැපෙන්නේ ඒක මම නොකිය බලනකොටම කාටත් ඒක මෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ ටික ඔක්කොම මේ අභ්‍යන්තර අපි සකස් කරගන්න දේ. ඒ සකස් කරගන්න දැන් කිව්වට පස්සේ දැන් බලන්න අර විදියට නේ. දැන් මම කියපු විදියට දැන් බලන්න. එතකොට ඒක කලින් මේකේ සිමිලාවවත් නාවවත් නෙවෙයි. මේ පැත්තේ සංයෝජන ටික ආශ්‍රව ටික හදාගන්න විදිහට තමයි බාහිරව අපි බලන්නේ. ඒ වගේම මේ හැම ආයතනකම ලක්ෂණය තමයි කලින් ඇතිවෙලෙ මෙතෙන්ට එන එකක් නෙවෙයි. ඒ මොහොතේ හැම වෙලාවෙම අපි මේක අපේ මානසික ස්වභාවය අනුව නිෂ්පාදනය කරගන්නවා. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි අපි දන්නවා බාහිර කිසිම දෙයකින් සැපක් දුකක් එන්නේ නැහැ. සම්පූර්ණ මේ පැත්තෙන් නිර්මාණය කරන්න කියලා. මෙන්න මේක දැනගත්තු කෙනාට තමයි භාවනාවක් කියන එක ඊට පස්සේ එන්නේ. මෙන්න මේක දැනගන්න එක තමයි හරියට වාහනේ නගින්න කලින් අර යන තැන ගැන දැනගෙන යන ඇඩ්‍රස් එක දැනගන්න එක. මේක දැනගන්නකම් අපිට කරන්න දෙයක් නැහැ ඇත්තෙම. මෙන්න මේක දැනගන්න තමයි අපි ධර්ම ශ්‍රවණයෙන් මූලික කාලය කැප කරන්න ඕන. මේ අවබෝධය ලැබුණට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සීල් ගන්නවා, භාවනා කරනවා, ටිකෙන් ටික සමති දර්ශනා භාවනා කරනවා. ඊට පස්සේ අර ලැබපු අත්දැකීම යථාර්ථයක් බවට පත් කරන්න ඊට පස්සේ මහන්සි ගන්නවා. දැන් මේක බණ අහපු ගමන් ඔබේ කෙලස් නැති වෙන්නේ නැහැ. ඔබේ තාම කෙලස් තියෙනවා, අපේ කාගෙත් කෙලස් තියෙනවා තාම. හැබැයි මේකේ දුර ගමන තීරණය වන්නේ ගමනාන්තයට යන්න පුළුවන්කම තියෙන්නේ මේක දැනගෙන ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරන්න ඕන. සම්පූර්ණ කරන්න මුලින්ම ලැබෙන දේ මොකද්ද? තමන් කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙනවා. ඊට පස්සේ තමන් ටිකෙන් ටික භාවනා කරලා සමත භාවනා දිනු කරනවා. සමත භාවනා කියන්නේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනා ආදී භාවනාවක් ඔස්සේ මේ පැත්තේ හිත දිනු කරනකොට එයා බාහිර රූප මත යැපෙන්නේ නැහැ එයා. දැන් කෑමට රසවත් කෑමක් ලැබුණත් එයාට එකයි, නැති එකක් ලැබුණත් එකයි. රසණෙන් ලැබුණත් එකයි, රසණ නැතුණත් එකයි එයාට. එයාට මේ පැත්තෙන් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි එයාට රසවද්දී රස විඳින්නත් පුළුවන් ඕන. ඒක බැරි නෑ මෙයාට. කෙනෙක් රසය කියලා හා රස තමයි කියලා ඕන නම් හොඳට 100න් රස විඳින්නත් පුළුවන්. ඕනම රස නැති දෙයක රසය කියලා විඳින්නත් පුළුවන් එයාට. අන්න ඒකයි තියෙන වෙනස. එතකොට දැන් අපි උණු වතුර වලට නම් කැමති. උණු වතුර ගෙනහොත් විතරයි සතුටු වෙන්නේ. රස්නේ වතුර සීතල වතුරක් කවොත් කෑ ගන්නවා. සීතලේ වේප මට රස්නේ එකක් දෙන්න කියලා. ඇතැමිට සීනේ ගන්න නැති කෙනෙක් නම් සීනේ නැතුව ලැබුණොත් හොඳයි. සීනේ ලැබුණොත් අයින් කරනවා ඇතැමිට. නොබීන විතරක් නෙවෙයි හදපු කෙනාටත් බන්නේ ඇතැමිට නේ. නොබී හිටියට කමන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යයට. නමුත් අර ඒ කරන්නේ පුද්දලේ කියලා අර පුද්දලේට බඳින්නේ නැහැ ඊට පස්සේ. බලන්න පින්නොතුනේ කොයි තරම් කෙලස් ටිකක් කොයිතරම් දෙයකින් තමයි ආරක්ෂාවක් ලැබෙනවද මේකින්? ඇත්තටම මේ ආරක්ෂාව ලබා ගන්නකම් අපි ඇත්තටම අපිට සලකලා නැහැ ඇත්තෙන්. අපි හිතාගෙන ඉන්නවා අපි හොඳට ගේ හදාගත්තා, හොඳ වාහනයක් ගත්තා, හොඳ රැකියාවක් කළා, හොඳ ගෙදර හුඟා හොඳ ඇඳුනොත් වෙන මං හොඳට මට සැලකුවා කියලානේ. ඇත්තටම වෙනතින අපි අපට සලකලා නැහැ. අපට සලකන්නේ මෙන්න මේ දර්ශනය ලැබීමත් එක්ක. අපට සැලකුවා කියන්නේ මෙන්න මේක ලැබුණට පස්සේ අපේ මේ බාහිර පිටස්තර දේවල් මේව අයින් කරනව නෙවෙයි. දැන් බුදුහාමුදුරු හිටියේ ජේතවනාරාමයට දාපු පාපීස්ස විතරක් අහවණු ලක්ෂයක් වටිනවා කියලා කියනවා. ඒක වටින්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුහාඳුරන්ටවත් ස්වාමීන් වහන්සේට තෝක වටින්නේ නැහැ. ඒ වටිනාකම දෙන්නේ කවුද? ඒ වටිනාකම තියන්නේ ඒ උපකරණයද? දැන් අපි කියමු දැන් මෙතන තියෙනවා අපි කියමු රත්තරන් මාලයක් තියෙයි කියලා. මෙතනම තියෙන බැලුම් බෝලයක්ත් තියෙනවා. පොඩි ළමෙක් මෙතන අපි ගමු නෑ මෙතන අපි ගමු මෙහෙ සල්ලි වලින් 100ක කොලයක් තියෙනවා. ඩොලර් 100ක කොලයක් තියෙනවා. මෙතනම බැලුම් බෝලයක්ත් තියෙනවා. මෙතන පොඩි ළමෙක් ආවොත් මේ දෙක දුන්නොත් මොකද ගන්නේ ඒ ළමයා? බැලුම් බෝලයක්. බැලුම් බෝලෙනේ ගන්නේ. එතකොට එහෙනම් වටිනාකම තියෙන්නේ මේ පැත්තේද? බඩුවේද වටිනාකම තියෙන්නේ? වටිනාකම තියෙන්නේ අපේ වටිනාකම පනවගෙන අපේ හිතේ තමයි වටිනාකම තියෙන්නේ. බිකම රත්තරන් මාලයක් දන් ඉන්නවයි කියලා. දියමන්තියකුත් එක වටිනාම ඩයමන්ඩ් එකකුත් එක රත්තරන් මාලයක් දන් ඉන්නවා. ඒ මාලය දමාගෙන මෙතන ඉන්නකොට ඒ ස්පර්ශයෙන් තමයි දැනෙනද වටිනාකම? නෑ නේනේ. අඩු ගානේ මෙතන ගෑවෙන එකටවත් දැනෙන්නේ නෑනේ. ඒක වෙන ඩයමන්ඩ් එකක් කියලා වෙනම අමුතු ස්පර්ශයක් තියනවාද? නෑනේ. සම්පූර්ණම වටිනාකම තමන්ගේ මනසින් ලබා දෙලා තියෙන්නේ. එතකොට මේ අද තියෙන බාහිර හැම දෙයකම මේ කිසිම දෙයක තියෙන වටිනාකමක් නෙමෙයි මේ තියෙන්නේ. සම්පූර්ණ වටිනාකම අපේ අභ්‍යන්තරයෙන් ලබා දෙලා තියෙන්නේ. දැන් අපට ඩොලර් 1000ක් තියෙනවා කියමු. ඩොලර් 1000ක් තියෙන අවස්ථාවකදී අපි කියමු මේ රටේම කෑම නැතුණා කියලා සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම කෑම නැති වෙන අපි දවස් 10ක් නිරහරව හිටියා කියමු. එතකොට ඒ අවස්ථාවේදී අපි කියමු මෙතෙන්ට යම් කිසි කෙනෙක් කෑමක් හදලා ගෙනල්ලා දුන්නා. දැන් අපි දවස් 1000කින් 10කින් කෑමක් කරන්න දැඩි බඩගින්න ඉන්නේ. අපට වටින ඩොලර් 1000ද ඩොලර් 1ක් වටින අර ඇතැම් විට සුප්ටින් එකද? කෑම. අපට වටින කෑම. එතකොට ඒ වෙලාවේ හැටියට අපට වටින්නේ ඒක. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට එවැනි බඩගින්නක් ආවොත් අපි අර තියෙන මුදල දීලා හරි අරන් ගන්නවා. ඒ නිසා වටිනාකම කියන එක තීරණෙවන්නේ බාහිරින් නෙවෙයි ඇත්තෙන්ම අපිට මේ පැත්තේ අවශ්‍යතාවය සහ මේ පැත්තෙන් අපි බලන විදිය අනුව. මෙන්න මේ අවබෝධය ලැබුණොත් පින්නතුනේ අපි දන්නවා දුකෙන් නිදහස් වෙන නම් පළවෙනි පියවර තමයි මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාදී භාවනාවක් උපයෝගී කරගෙන මේ බාහිර රූපය මත යැපෙන ගති අඩු කරන්නට ඕන. අඩු කරනකොට නිතරම තමන්ගේ මනසට එන්නේ අර භාවනා කමටහන ඉන්නන සුවේ තමයි එන්නේ. ඒක ඇස් දෙක පියාගෙනම හැම වෙලාවෙම ඉන්න ඕනේ නෑ. ඒ ඇස් දෙක පියාගෙන ලබන එනර්ජි එක ශක්තිය නැගිටලා ගියාට පස්සේ තේත් එකම අහුවෙන්නේ. ඒ ආලෝකයත් එක්කම ඉන්නේ. ඒ මානසික සතුට භුක්ති විඳින ඉන්නේ. ඒ වෙලාවේදී කවුරුවත් බැනට දැනෙන්නවත් නෑ තමන්ට. රසවත් කැමමක් ලැබුණත් එකයි සාමාන්‍ය කැමම ලැබුණත් එකයි. ලස්සන රූපයක් දැක්කත් එකයි සාමාන්‍ය රූපයක් දැක්ක. ඔහුට වෙනසක් නෑ ඒකෙන්. හැබැයි උඩ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය කෙනෙකුට වඩා සුවිශේෂ දක්ෂතාවයක් මේ තැනත්තාගේ තියෙනවා. මොකද දක්ෂතාවය? යාට ලස්සන රූපය ලස්සනයි කියලා බලන්නත් පුළුවන්. අනේ මේ තියෙන සතරමාම වූ රූපය කියලා එහෙම බලන්නත් පුළුවන්. ලස්සනම කෙනෙක් දිහා බලලා හරි ලස්සනයි හොඳට ඇඳලා ඉන්නවා කියලා ඒ විදිහට බලන්නත් පුළුවන්. ඒ ඇඳුම් ටික විනිවිද ගිහලා ඇතුලේ ඉන්න කෑම කාපු ටිකයි ඇතුලේ ඉන්න සතු ටිකයි ඇටසැකිලි ඒ ටිකත් උනම් බලන්නත් පුළුවන්. ඒ දෙකම දුරු කළා මේ පේන රූපේ මේ පැත්තෙන් කියලා හිතලා මේ පැත්තේ ප්‍රඥාවට හිත දෙල මේ පැත්තෙන් සම්පූර්ණ නිදහස වෙන පුළුවන්. පිනොතින් බලන්නේ මේ වගේ දර්ශනයක් තමයි බුදුහමර අපට අවබෝධ කළේ. මේ වගේ දර්ශනයක් අපට ලැබුණොත් පිනොතින් මොකද අපේ ජීවිතේ වෙනස වෙන. අපිට කෙනෙක් අහසින් ඇවිල්ලා ලොකු රත්තරන් මැණිකක් දුන්නත් අපට ඒක ගානක්වත් නැහැ. අපි ඒකට පුදුම වෙන්නේ නැහැ. ඇයි අපි දන්නවා මේ රත්තරන් මැණිකට පුළුවන් කමක් නැහැ. මේ මැණික ගත්තට පස්සේ අපට එන මානසික පීඩා ටික නැති කරන්න යාට පුළුවන් කමක් නැහැ. නමුත් මේ දර්ශනයෙන් පුළුවන්. මේ දර්ශනයෙන් පුළුවන් අර දුක් ටිකෙන් සම්පූර්ණ නිදහස් වෙන්න. මේක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. මෙන්න මේක දන්නේ නැති කෙනා තමයි ඇතැමිට ඊටාම සරල දෙයකට පහදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කියන කෙනා මේ වගේ ඊටාම සරල දෙයකට පහදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලට ඉරිද බලෙන් ගිහිල්ලා තියෙන සමහර අය ළඟට. ඊය යන්නේ ඇයි? සමහර මිත්‍යා දෘෂ්ටිකය පහදව ගන්න මුල යන්නේ. හැබැයි ඒක නෙවෙයි අවසාන ඉලක්කය. එහෙම ගිහිල්ලා ඉඳලා ඊට පස්සේ බණ කියන යාට. බණ කියලා ජීවිත අවබෝධය ලබා දීලා ඒ තුලින් ප්‍රඥාව දිනු කරනවා. එතකොට එතනත්තාට බුදුහාමුදුරන්ට වැන්දත් එකයි නැතුමත් එකයි. දැන් සමහර අය බනහල එහෙම කියයි ආයි බුදුහාමුදුර මොන ගැහුණේවත් නැහැ. බුදුරජාණන් වහන්සේට වඳින්න කියන එක බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ උන්වහන්සේ මෛත්‍රී සාගතෝ මේ දර්ශනය කියලා මිනිසුන්ගේ දුක් ටික නිදහස් කරන්න ඕනුනේ. පිනොතුනේ මෙන්න මේකෙන් පළමුවෙන් ලැබෙන අවබෝධය තමයි අර ආනාපාන සතිය මෛත්‍රී භානාදී භානක් කර කර පුළුවන් තරම් මනසේ පැත්තෙන් තමන් ඉන්නවා. මනසේ පැත්තෙන් ඉන්න ඉන අර කටිය බැනපුව මතක් වෙන්නේ නැහැ. කටිය සලකපු ඒවාත් එච්චර අදාළ වෙන්නේ නැහැ. ගෙදර දොරේ වුණත් බඩු ටික ලස්සනට තිබ්බත් සතුට වෙනව නැතුණත් ඉතින් ලොකු වෙනසක් නැහැ ආයි. මොකද එයා මේ අභ්‍යන්තරේ ලොකු සතුටකින් ඉන්නේ යා. මේ සතුටෙන් ඉන්න ඊළඟට යා හිත මතක් තැපෙන්නේ යා දන්නවා. සිත කියන්නේ හැම මොහොතෙම ඇති වෙන සිතුවිල්ල. ඒ සිතුවිල්ල ඇති වෙලා නිරුද්ධ වෙනවා කියන එක දකින්න. දැක්කට පස්සේ යාට අතීත අරමුණෙනොත් නිරුද්ධ වෙලා අනාගතෙනොත් නිදහසලයා සම්පූර්ණ වර්තමාන තුලයි ඉන්නේ. එයා කාලේ හවකාසි දෙකෙන් නිත්මින සම්පූර්ණයි. එයාට තමන්ගේ ශරීරය ගැන හිතලා දැන් මට අවුරුදු 70 වැස්සුවේ කියලා හිතනවත් වෙලවන්නේ. ඇයි? ඒ හිතන්නේ අතීතේ ජීවත් වෙච්ච කෙනෙක් ස්ත්‍රියෝසෙන් පණවගෙන තමයි දැන් මට 60ක් වෙනවා කියලා කියන්නේ. කෙනෙක් ලෝකේ අඬනවා. අම්මා නැතුණා කියලා අඬනවා. අඬනකොට මොකද කියන්නේ මෙයා? අනේ මගේ අම්මා ඉන්න කාලේ මෙහෙම සැලකුවේ කීකේ තමයි අඬන්නේ. ඇත්තෙම මරණයට පත් වුණු අම්මා ගැන දඬන්නේ අපි. අපි අඬන්නේ මැරිච්ච අම්මා ගැනද? අපි අඬන්නේ ජීවත් වෙච්ච අම්මා ගැන කීකේ. ඇයි අපි අතීතයේ අම්මා කෙනෙක් ජීවත් වුණා කියලා හිතාගෙන ඉන්නේ මේ? ඒ අම්මා ජීවත් වුණා තමයි සම්මුති විදියට. නමුත් ඒ අම්මා ජීවත් වුණා කියන්නේ අපි ඒ සිතන මොහොත විතරයි. මේ මොහොතේ මට අම්මා සැලකුවාම මේ වගේ සාරියක් ඇඳ මේ වගේ මං කොණ්ඩේ පෙරලි ඉස්කෝලේ එකන් ගියා කියන කතාව ඔක්කොම දැන් අතීතයක් විතරයි. ඒ ඔක්කොම සිහි කරන්නේ කොහෙන්ද? ඒ ඔක්කොම සිහි කරන්නේ තමන්ගේ හිතෙන්ද? ඒ හිතෙන් සිහි කරනකොට හිතන්නේ පා මේ හිත තියෙන මොලේ මේක ෆිසිකල් එකක් මත මෙටීරියල් එකක් මතේ තියෙන කියලා එහෙමත් නෙවෙයි. හිත කියන එක පින්නතුනේ දැන් අපි කියමු දැන් බුදුහාඳුරු ගියාත්මේ සිහි කළානේ. ගියාත්මේ ගැන බුදුහාඳුරු සිහි කළේ කොහමද? මේ මොලෙන්ද? ගියාත්මේ නැස සිහි කරනවා ගියාත්මේ හිතේ මොලෙන් ඕනනේ. ඒ මොලේ තියෙනද දැන්? එහෙම තැනක නෙවෙයි පින්නතුනේ මේ මතකයේ කියන එක තියෙන්නේ. හිතේ විශේෂ හැකියාවක් තියෙනවා. හිතට ඕන වෙලාවක කල්ප ගානක එකක් උනත් අතීතය සිහිපත් කරගන්න පුළුවන්. ඒකට භෞතික මොලයක් අවශ්‍ය නැහැ. බ්‍රේන් එකක් අවශ්‍ය නැහැ. බ්‍රේන් එකක් අවශ්‍ය මෙන්න මේ හැකියාව නැති සාමාන්‍ය ඉපදිච්ච ලෝකේ කෙනාගේ මතකයට මොලේ සම්බන්ධයක් තියෙනවා. එයා මොලේ මත යැපිලින මොලේ යම්කිසි ප්‍රදේශයකට ඩැමේජ් එකක් වුණොත් මතකේ නැති වෙනවා. හැබැයි මේ සිහි කිරීම කියන එකම නැති වෙන්නේ. හිත දිනු කරකින් ඕනම වෙලාවක ඒ සිහිය නැවත මතක් කරගන්න පුළුවන්. එතකොට අපිට හැම වෙලාවෙම ජීවිතය කියලා කියන්නේ යමක් ගැන සිහි වෙන සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒක කොහොමවත් tempat වෙලා තිබුණ දෙයක් නෙවෙයි. ඒ මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව නිෂ්පාදනය කරගන්න දෙයක්. දැන් බලන්න තමන්ගේ අම්මා ගැන සිහිපත් කරන්න. අම්මා ළඩ වෙලා ඉන්න වෙලාව මතක් කරොත් දුක හිතෙනවා. අම්මා ලස්සනට හිටිය දවස් මතක් කරනකොට සතුට වෙනවා. අම්මා තමයි බැනපු එකක් මතක් වුණොත් කේන්ති යනවනේ. එතකොට මේ එකම මොහොතේ බලන්න එක එකේම ආපු හැටි. එතකොට එකම සිතුවිල්ලක්වත් එක දිගටම නැහැ. ඒ මොහොතේ මනස යනුව වෙලාවකදී සතුටක් වෙලාවකදී දුකක් වෙලාවකදී උපේක්ෂාව කොහොමම යන්නේ. නමුත් මේ යථාර්ථය දැක්කට පස්සේ මොකද වෙන්නේ? එයා දකින්නේ හැම මොහොතෙම හිත හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා එච්චරයි දකින්නේ. ආයි හොඳක්වත් නරක්වත් මොකක්වත් මෙයාට ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා යා මේ සාමාන්‍ය ලෝකයෙන් වෙන් වෙලා යන්නේ නැහැ. මේ ලෝකයෙන් එයා මගහැරලා යන්නේ නැහැ. මේ ලෝකෙ තුනම එයා ජීවත් වෙන්නේ. සාමාන්‍ය ඈත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන ගමන් මානසින් මෙයා වෙනම අවබෝධයක ඉන්නේ. දැන් අපි දන්නවා අපි ආමල තාත්තල කුඩා කාලේ අපිත් එක්ක සෙල්ලම් කරනෝනේ. බලාගෙන ඉන්න කෙනෙක් කියයි තමයි මේ අම්මා සෙල්ලම් කරනවා කියලානේ. අම්මා ඒ දරුව සතුරු කරන්නේ ඒක කරාට අම්මගේ මානසිකත්වය වෙනම ලෝකයක්. අම්මා ඉන්නේ වෙනත් ලෝකයක. දැන් අපිත් එක්කම කණ්ණාඩිය ළඟට සුරතල් සතෙක් ගියෝ තින් කණ්ණාඩියක් ඉස්සරහට ඒ සතත් රූපය බලන එයාටත් පේනවා අපටත් පේනවා. දෙන්න සමානද? අර සුරසල් සතා හිතන්නේ තව බල්ලෙක් එහෙනවා කියලා අපි දන්නවා. අපි පුයර ටික මේ පැතර ගන්න. බල්ලන්ට පුයර ටිකක් දුන්නත් කොහමද? මොනේ ගන්න කියලා. බල්ලා දෙවෙනි කන්නඩි එක හයි කියලා නේ. අපි දන්නවා මේ පැත්තේ පුද්ගලයෙක් ඉන්නේ කියලා. අපි වෙනම අවබෝධයකින් ඉන්නේ. නමුත් පේන රූපේ දෙන්නටම සමානයි. දැන් මෙතන රහතන් වහන්සේ කෙනෙක් වැඩියොත් රහතන් වහන්සේටත් ඔබ හොම පේනවා. මට පේන විදිහටම පේනවා. නමුත් රහතන් වහන්සේ පේනකොටම දන්නවා මේ නිර්මාණය කරන්නේ තමන්ගේ හිතින් කියන එක දන්නවා. දැන් මෙතන දැන් ඔබ දෙපළ ඉන්නවයි කියලා මම හිතෙන් නිර්මාණය කරගෙන තමයි මේ බණ කියන්නේ. ඇත්තටම ඉන්නව නෙවෙයි. මම මෙහෙ නිර්මාණය කරගන්නවා මගේ හිතෙන් මේ දෙනෙක් ඉන්නවා කියලා ඊට පස්සේ තමයි බණ කියන්නේ. එතකොට මෙන්න මෙවැනි ලෝකයක තමයි අපි ඉන්නේ. මේක තේරුම් ගත්තට පස්සේ පේනවා අපි දන්නවා කෙනෙකුට ඕන නම් මේ අවබෝධය නොලබෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. දැන් ඉන විදිහටම ඉන්න පුළුවන්. හැබැයි කවුරු හරි බෑනොත් බැනුම් අහන්නත් ඕන. අකීකරුකම් වල දුක් වෙන්නත් ඕන. ඔක්කොම දුක් ටික විඳගෙන ඉන්න කැමති නම් මේ විදිහටම ඉන්නත් පුළුවන්. හැබැයි මේ ටික මිඳගෙන මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන කැමති නම් ඒකට මාර්ගයක් බුදුදහම තුල තියෙනවා. එතකොට අපි ඇත්තෙම මෙදාරේ ඒ අර මහත්යගේ පාලිත මහත්මයගේ අවස්ථාවේදී සාක ඇත්තෙම හිතුවේ මෙන්න මේ මානසික තියෙන අනිත්‍යතාවය තමයි මෙනෙහි කළේ. ඒකට මුලින් අපි සිහිපත් කළේ මෛත්‍රී භාවනා කළා. සියලු සත්‍ය ඔසුවපත්ත්වා සුවපත්ත්වා කියලා මේ ලෝකේ හැම සත්‍යයන් ගැනම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට හැම කෙනෙක්ම තමන්ගේ දරුවෙක් වගේ පේන්නේ තමන්ට. අර කර්ණිමෙත සූත්‍රයේ තියෙන්නේ මාතා යතනියම් පුත්තන් කියලා. එතකොට අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක් දැස බන්න වගේ තමයි හැම කෙනාම ඔහුට පේන්නේ මෛත්‍රී භාවනා වඩන කෙනාට. හැබැයි ඒකෙන් විතරක් දුක නිදහස් වෙන්නේ නැහැ. ඇයි ඒ? දරුවෙක් වශයෙන් බැලුවා කියලා දුක ඉවර වෙන්නේ නැහැ. මොකද දරුවට අනතුරක් වුණොත් ඉතින් දුක් ටික තියෙනවනේ. ඇයි දරුවෙක් තමන් නිර්මාණය කරගෙන ඉන්නේ? මේ සතර මහා භව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරක් ලෝකේ තියෙනවා. ඒකත් විස්තරම දෙයක් නෙවෙයි. ඒකට මගේ දරුවා කියලා පනවගෙන ඉන්නවා. එතකොට ඒක දරුවා කියලා හිතාගත්තට පස්සේ දරුවා වෙන ඒක රූපේ වෙනස් වෙනකොට මොකද හිතෙන්නේ? දරුවා වෙනස් වෙනවා කියලා හිතෙන්නේ. අර රූපේ වෙනස් වීම නෙවෙයි හට පේන්නේ. මේ මගේ දරුවා අනේ දරුවා මැරුණා කියලා දරුවා ලෙඩ වුණා කියලා අඬනවා. එතකොට ඇත්තටම පේනොත්නේ මේ බාහිර ලෝකේ දරුවා නැහැ. බාහිර ලෝකේ තියෙන මේ සතර මහා භූත රූප එකක් තියෙන්නේ. එතකොට අපි දරුවා කියලා හැඟීමෙන් බැලුවොත් මොකද වෙන්නේ? අර දරුවගේ වෙදින වෙනස්කම් හැම ටිකේදීම අපට දුක් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගත්තොත් දරුවා කියලා කනවල තියෙන මේ පැත්තේ කියලා දරුවට සලකන එක කරන සම්මුති ලෝකය අනුව. නමුත් අර දරුවගේ දුක ටික සමහර මේ පැත්තෙන් එන්නේ නැහැ. තමන් දන්නවා මේක දරුවගෙන් එන දුකක් නෙවෙයි තමන්ගේ අවිද්‍යාව නිසා මේක හටගත්තේ. මේ අභ්‍යන්තරයේ තමන් වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තු ගමන්ම බාහිරින් තමන්ට දුකක් එන්නේ. ඉතින් පින්වතුනි මේ වගේ වටිනා දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි මෙවැනි කාලයක ලෝකෙ ඉපදුනේ සතර මුවාක් පින් කළ මේ දර්ශනේ අවබෝධ කරගන්නමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. හැබැයි කල්යාණ මිත්‍රයන් හමු වෙන මේක මතක් කරලා දෙන්නකම් අපි දන්නේ නැහැ මේක. අපි හිතන්නේ මේ රෝගෙට ආව හොඳ රස්සාවක් කරලා දරුවෝ ටිකක් හදලා හොඳ ගෙදරක හොඳ වාහනයක් පාවිච්චි කරලා යන්න තමයි අපි ආවේ කියලා හිතෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා තමයි තේරෙන්නේ අපි ඇවිල්ලා තියෙන මේ ඊට වඩා ලොකු කාර්යභාරයකට මේ රෝගෙට ආවේ කියන එක. එතකොට අපි උත්සාහ කරනවා මේ මොහොත කොයි මොහොතේ හරි අපට අහිමි වෙලා යනවා මේකට කලින් ඉක්මනටම මේ ධර්මයෙන් ප්‍රයෝජන අපි ගන්න ඕනේ කියලා. ඇයි ප්‍රයෝජන ගන්නේ? මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන නෙවෙයි මොහකටද මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන්නේ? මේ මොහොතේම මට කෙනෙක් බැන්නොත් මම ඒ දුකෙන් කොහොමද නිදහස් වෙන්නේ? මේ මොහොතේ මට ලොකුම බලවත් රෝගය හැදිලා මං ඇඳට වැටුණොත් මං කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ? ඒ වෙලේ මේ ශරීරය මත යැපෙන හිටියොත් අර දුක් ටික ඔක්කොම විඳින්න වෙනවා. හැබැයි මේ ශරීරයෙන් නිදහස් වෙලා තියුණොත් අර ඇඳේ ඉන්න වෙලාවේ දුකෙන් නිදහස් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා ආරේක ස්වාමීන් වහන්සේ කෙනෙක් බණකට හොඳ කතාවක් කියනවා. මොකද කතාව? ඒ හාමුදුරුවෝ කියනවා අපේ මේ රේල් පාරට බෙල්ල තියාගෙන රේල් කෝච් එකක් ඉන්නවා කියලා. රේල් පාරේ රේල් පීලට බෙල්ල තියාගෙන කෝච් එකක් බලන් ඉනවා වගේ කියලා අපි. ඇයි ඒ? අපි මේ අවිද්‍යාව නැමති රේල් පීලට බෙල්ල තියාගෙන ජීවිතේ එක එක කරදර එනකම් බලාගෙන ඉන්නවා. මොනවද ඉදිරියේ දෙන කෝචිය අපට? ලෙඩවීම වෙනවා, මහලු වීම වෙනවා, අපේ මරණය වෙනවා, ළඟම ඥාතියන්ගේ වෙන්වීම, මේ එක එක කෝච්චි එනවා දැන් පාරේ. එනකොට හැම කෝච්චියකටම අපේ බෙල්ල අහු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකද්ද? අර කෝච්චි නවත්තන එක නෙමෙයි කරන්නේ. මොකද්ද? අපේ බෙල්ල රේල් පීලෙන් ගන්න එක කරන්නේ. අපට එන කෝච්චි නවත්තන්න බෑ අපට. මොනද කෝච්චි කියලා කියන්නේ? ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රියංගෙන් වෙන්වීම, මේ ඔක්කොම අපේ ජීවිතේ එක එක දුම්රිය වෙනවා අපේ ජීවිතේ. නමුත් අපි එහෙකටවත් අහුවෙන්නේ, අපි දැන් මිදිලා ඉන්නේ. බාහිර කෙනෙක්ගේ ලෙඩක් දුකක් නෙවෙයි, අපේ ලෙඩකදී වුණත් අපි දැන් නිදහස් වෙලා ඉන්නේ. එතකොට මේ දුකෙන් නිදහස් වුණා නම් කෙනෙක්, ඒ නිදහස් වෙච්ච කෙනා පින්නතුනේ, නිදහස් වෙච්ච කෙනා අන්තිම මොහොතේ හාඳුරු කෙනෙක් කියලා මට පිළිත් කියන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ යාළි. ඈ දැන් අපි ඉන්නේ බය. එහෙම ලබා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ රැකවරණේ ලබාගත්තු කෙනාට ඒක අවශ්‍යතාවයක් නෙවෙයි. දැන් ඔබ අහලා තියා දැන් මේට බිම්සාර රජතුමා ගැන. බිම්සාර රජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පළවෙනි ආරාමයේ පූජා කරපු කෙනා, වේළුවන ආරාමයේ. සෝවාන් වෙච්ච කෙනෙක්. බිම්සාර රජතුමා අර තමන්ගේ පුතාගෙන් දඬුවම් වලට මුහුණ පාලා හිරේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා දැක්ක බුදුහාමුදුරුවෝ. නමුත් බුදුහාමුදුරුවෝ රජතුමා හමු වෙන ගියේ නැහැ. ඒ වෙලාවෙත් රජතුමා සක්මන් කර කර බුදුහාමුදුරුවෝ ගැන සීකර කර හිටි. රජතුමාට හිතෙන්නේ නැති යන්නේ මේ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ වෙනත් කෙනෙකුට බණ පඩියක් කියලා වෙන කෙනෙක් සෝවන් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැති. ඒ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ පැමිණීම අවශ්‍ය උනේ නැහැ, අපේක්ෂා කළේ නැහැ. දැන් අද කාලේ හැම ලොකු පන්සලක් පූජා කරොත් මොකද වෙන්නේ? හාමුදුරුවෝ අන්තිම මොහොත එන්න ඕන කියලා තමයි බලාපොරොත්තු අන්තිම මොහොතේ හාඳුරු වැඩම ගන්න බලාපොරොත්තු වෙන්න තමයි ඉන්නේ. පින්නොතින අපි එහෙම හිතුවට අපිට එහෙම කරන්න වෙන්නේ නැහැ සමහරට. සමහරට අපේ ජීවිත අනතුර පාරකදී වෙන්න පුළුවන්. නැවක යනකොට වෙන්න පුළුවන්. ගුවන් යානික ෆ්ලයි කරන වෙලාවදී අපේ ජීවිත අවසාන මොහොත වෙන්න පුළුවන්. අපිට ඒ වෙලාවට හාඳුරු කෙනෙක් වැඩමල පිළිත් කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පිහිට අප විසින් මේ මොහොතම අපි ඇති කරගන්නට ඕන. ඒක ඇති කරගත්තොත් පින්නොතනේ එදාට තමයි අපේ නිදහස තියෙන්නේ. එතකන් අපි ඇත්තම නිදහස් නැහැ පින්නතුනි. එතකන් අපි මේ බාහිර රූප ශබ්ද ආදී සිරනරුවන් වෙලා ඉන්නේ. ඒ නිසා බුදුහාමරගේ ධහම කියලා කියන්නේ අර කම්මසකතා සම්මාදීටි නැමැති මට්ටමෙන් මුහුද යම් කිසි මට්ටමක් ගිහිල්ලා මෙන්න මේ අවබෝධය සමගම ගැඹුරු ජලාශයට යනා වගේ ධහමක්. ඒ ධහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපි තමයි ලෝකේ ඉන්න වාසනාව තමයි බඩපත් වෙන්නේ. ඒ නිසා අපට අද මේ පහසුකම් ටික ලැබුණේ හිතන්නේ නිකන් කියලා. මේ පහසුකම් ටික මේ විවේකය ලැබුවේ අපි මොකටද? මේ ධර්මය අහන්නේ, ධර්මය හැසිරෙන්න. දැන් සමහර අපි දන්නා ඉන්නෝ මෑත කාලේ දැන් අපේ සමහර වැඩසටහන් වල සහභාගී වෙනවා. අවුරුදු 30 35 40 සමහර ළමයි විවාහ වෙලා එයා හොඳට ඉගෙනගෙන හොඳ රැකියා කළා. ඇතමිට එයා දරුවෝ හදන්නේ නැහැ. ධර්ම හැසිරෙන කියලා. දරුවෝ හදන්න හැකියාව තිබෙද්දි, පුළුවන්කම තිබෙද්දි දරුවෝ හදාගන්නේ නැහැ කට්ටිය. ධර්ම හැසිරෙන්න ඕන කියලා. දැන් සමහර කෙනෙක් ඇතමිට දරුවෝ නැහැ කියලා අඬන ඉන්නත් පුළුවන් කෙනෙකුට. සමහර කෙනෙක් තමන්ගේ අභ්‍යන්තරය වෙනස් කරගෙන, තමන්ගේ ආකල්ප ඇටිටියුඩ් එක වෙනස් කරගෙන, තමන් ඒක නැතුව ධර්ම හැසිරෙනම කාලයක් ගත කරනවා. එනිසා පින්නතුනි මේ පහසුකම් ටික ඔබට ලැබුණ ඇතැමිට ඔබේම අතීතයේ ප්‍රාර්ථනාවකට අනුව මේ පහසුකම් ටික මේ විවේකය මේ සියල්ලක්ම ලැබුණේ අපේට පිනට විතරක් නෙවෙයි මේ ධර්මය හැසිරෙන අපි ප්‍රාර්ථනා කළා. ඉතින් මේ ගත වෙන හැම තත්පරයක්ම අපිට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව. මේ කිසිම වෙලාවක් අපි මගහැර ගන්න හොඳ නැහැ. හැබැයි අපි මුලින් අපිට දර්ශනයක් තියෙනවා නම් අපි මොකද ප්‍රැක්ටිස් කරන්නේ කියලා. එහෙම නැත්නම් අපිට දෙයක් මුණගැහෙන්නේ නැහැ ඇත්තෙම. දැන් මේ දර්ශනයක් අපිට තියෙනකොට අපි හරියට ආලෝකයක් දැල්වගෙන හැමතැනම යනවා වගේ අපිට හැමතැනම ධර්මයක් එක්ක ඉන්න පුළුවන්. ඊට පස්සේ ධර්මයේ හැසිරෙන කියලා වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ පාර යන වෙලාවේ මෛත්‍රී වාන වඩන්න පුළුවන්. ඇවිදිනකොට බුදුගුණ භාවන වඩන්න පුළුවන්. මරණාසතිය වඩන්න පුළුවන්. හැම තැනම භාවනා මධ්‍යස්ථාන, හැම තැනම සක්මන් මළුව අපට, හැම තැනම ධර්මශාලා. අද අපට පන්සලට ගියම විතරයි ධර්මශාලාවනේ. භාවනා ශාලාව. නමුත් අපි ධර්ම අවබෝධය ලබා ගත්තට පස්සේ ව්‍යායාම කරන්න පාරේ ඇවිදින වෙලාව සක්ම මළුවක් කරගන්න පුළුවන්. වාහනේ drive කරන වෙලාව මෛත්‍රී භාවනා කරන වෙලාව කරගන්න පුළුවන්. එක දිගටම පය පහයි අපි drive කරනවා. ඒ වෙලාව කෙලින්ම අපට විදර්ශනා භාවනා කරීමේ යන්න පුළුවන්. දැන් ලංකාව වගේ නෙවෙයි නෙමෙයි. මගතොටේදී අපිට හිත පීඩෙන්නපත් වෙන අවස්ථා ඉච්චර නැහැ. දැන් වෙනත් රටක වාහනයක් පදවනවා නම් මගදී හරියම කරදරනේ. හිත නරක වෙන දේවල් පේන්නේ. නමුත් මේ වගේ රටක එහෙම නෙවෙයි. ඇතැම් විට වාඩි වෙලා භාවනා කරත් නිින්ද යන්න පුළුවන් සමහරලාටනේ. නමුත් වාහනයක් පදවනකොට එහෙම නිින්ද යන්නේ නැහැ අපටනේ. එක දිගටම භාවනා වැඩමින් අපට යන්න පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවකම අපේ හිත දියුණු කරන තියෙන අවස්ථා. ඒ නිසා ඔබ මේ දානීය පූජා කරලා අම්මට තාත්තට සලකලා අසරණ ළමයට පිහිට වෙලා මේ හැම දෙයකින්ම ඔබ ලබා ගන්න ශක්තිය නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය මේ හැම දෙයක්ම අපි ඉලක්ක කරන්නේ ධර්මය අහන්නට ඒ ධර්මයේ හැසිරෙන බඩපත් කර ගන්නට ඕන. ඉතින් තව ධර්ම ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන්. මේ මොනවාරි අහන්න තියෙනවා නම් කරුණාව අහන්නත් පුළුවන් අපි පැයක් විතර. ඔව් ධර්ම දේශනයක් කළා දැන් පැයකට ආසන්නයි. ඉතින් තව දැනගන්න ඕන තියෙන කරුණ තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි පින්නතුනි ඉතින් අද මේ හිමිදිරි පාන්දර පින්නතුන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් තමන්ගේ දෑතින්ම දානය සෝදානම් කළා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පුද්ගලිකව දුන්නු දානයක් නෙවෙයි මේක. මේක ඔබ අපි මුලින්ම සඳහන් කළ විදිහට මේ සරියුත් මුගලන් ආදී සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරපු දානමය පින්කමක් කියලා ඔබ සතුටටපත් වන්න. ඉතින් මේ දානමය පින්කම් සිද්ධ කරලා ඔබ බුද්ධ පූජා පවත්වලා ධර්ම ශ්‍රවණය කළා. ඔබ මේ ශ්‍රවණය කරපු ධර්මයේ තුලින් පුලුවන් තරම් අකුසලෙන් මිදලා සබපාපසකරණන් කියපු ආකාරයට ඒ වගේම කුසල සූප සම්දා කියපු ආකාරයට මේ දාන සීල භාවනා දීපින් දහම් පුලුවන් තරම් දුරට සිද්ධ කරගෙන සචිත්ත පරියෝධපණන් කියපු විදිහට ලෝභ ද්වේෂ මෝහ වලින් විශේෂයෙන් අවිද්‍යාවෙන් තමන්ගේ හිත මුදවාගෙන මේ වර්තමානයේ සිදුවන අනිත්‍යතාවය දකින්න පුලුවන් විදිහ හොඳ මනසක් අපි ඇති කරගන්නට ඕන. ඒක විතරයි පිනතුණි අපිට තියෙන නියම රැකවරණයේ නියම පිළිසරණ වෙන්නේ. මොකද අපිට තියෙන මේ ගේ දොර හැමදාමයි තියනේ. අපි මේ ගෙදරින් කවදා හරි අයින් යන්න වෙනවා. අපිට ඉන්න ඥාතීන් අපිට හැමදාම නැහැ. ඒගොල්ලන්ට කවදා හරි සමුදෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරේනොත් අපිට හැමදාම මේ ශරීරයයි තියනේ. මේ ශරීරයෙන් ඉවත් වෙලා තවත් ශරීරයක අපේ විඥානය බැස ගන්න එක තමයි ස්වභාවය. ඉතින් ඒ ජීවිතය වඩ වඩාත්ම සබල කරගන්නට අපි මේ පින්කමත් ආශිර්වාදයක් කරගනිමු. ඉතින් මයිකල් මහත්මයාත් පුෂ්පනවන මහත්මියත් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් අද දින මේ පින්කම කළේ. ඉනේ සෞභාග්‍යවත් සතුටට පත්වන්න අද දින ඉතාම අර්ථවත් මේ ගත කරන අවස්ථාව. එනිසා පංචශීලයේ සමාදන් වීමෙන් බුද්ධ පූජා සංඝ පූජා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්නතුන් නමින් මිය ගිය තමන්ගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු යම් තාක් ඥාතීන් එවැගේම තමන්ගේ වැඩිමහල් සහෝදරය ඇතුළු ඥාතීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් මේ සියලුම ඥාතියුද මේ පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පුණ්‍යධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මයිකල් මහත්මයා පුෂ්පනෝනා ඔබ දෙපළ ඇතුළු ඒ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දිනාටම දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම්ම නිවන් පිණසම හේතු වේවා කියන සැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝද සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි පින්නතුනි, වාග්ම සතුටට පත් ගන්න. අද මෙහි විදිහට පාන්දර ඉතාම ලස්සන පින්කමක් කළේ, එනිසා ඔබ දෙපළට ආශිර්වාද වෙනවා වගේම තමන්ගේ මියගිය ආදරණීය දෙමව්පියන්ටත් පුණ්‍යානුමෝදනා පිණිස කරපු සංඝ සතු දානමය පින්කමක් කියලා සතුටට පත්වන්න. ඉතින් මේ ජීවිත කාලයේ මුලා පුරාම තමන්ට මුණගැහිච්ච සියලුම ඥාතීන් වෙනුවෙන් අපි මේ පුණ්‍යානුමෝදනා කළා මේ පින්කමේදී කියලා තව තවත් හිතේ සතුට ප්‍රසාදී දිනු කරගන්න. රැස් කරගත් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිම්බයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත් සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.